සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, සඳරුවන් මහත්මා ප්‍රධාන මේ පින්නතුන් ස්වාමීන් වහන්සේලා සමග අද ලොස් ඇන්ජලස් බෝධි විහාරස්ථානයේහි මේ බෝධීන් වහන්සේ අභියසට රැස් වෙලා ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ දිනවල රෝගාතුරෝ පසුවන වෛද්‍ය වෝල්ට ජයසිංහ මහත්මාට ආශිර්වාද කරන්නටයි මේ පින්කම අදාප කරන්නේ. ඒ අතර මේ පින්නතුන්ගේ සිතෙන්ගේ කිසියම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ සියලු සත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා කියන පැතුමින් අපි මේ පින්කමට සහභාගී වෙමු. ඉතින් ඔබ අප හැම දෙනෙක්ම දන්නා පරිදි බෝල්ට ජයසිංහ මහත්මා මේ ප්‍රදේශයේ මේ රටේ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවලත් බොහෝ දෙනාට උදව්පකාර කරපු කෙනෙක්, කරන කෙනෙක්. යතර විශේෂයෙන්ම ශාසනික උන්නතිය සඳහා විහාරස්ථානවල දියුණුවට ස්වාමීන් වහන්සේලාට මහත් වූ ශක්තියක් වෙලා තියෙනවා. එතුමා මහන්සියෙන් ඉගෙන කියාගෙන මේ රටට ඇවිල්ලා සිය වෛද්‍ය වෘත්තිය දෙන අතරේදී ඉතාම දුෂ්කර කාල පසු කරලා ජීවිතේ ජයගෙන ආර්ථිකයෙන් යන්න පුළුවන් ඉහළටම ගිහිල්ලා ඔහු තමන්ගේ ජීවිත සාර්ථක කරගත්තා වගේම එතුමාගේ පවුලේ අනිත් අයගේ යහපත සඳහා කටයුතු කරලා ඒ වගේම හිතවතුන් අසලසියම් බොහෝ දෙනෙකුගේ යහපත සඳහා කටයුතු කරලා වැඩි පිරිසකගේ ජීවිත යහපත් වෙනට කටයුතු කරපු කෙනෙක්. යතර විශේෂයෙන්ම ශාසනික උන්නතිය සඳහා බලවත් කුසල දහම් කරපු ශක්තියක් දීපු කෙනෙක්. ඒ ශක්තිය නිසා තමයි අද විහාරස්ථාන ගණනාවක් ඉතාම හොඳින් පවත්වා ගන්නටත්, ඒ ස්වාමීන් වහන්සේලාට පහසුවෙන් වැඩ කටයුතු කර ගන්නටත් අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් විහාරස්ථාන ගණනාවක් බොහොම අමාරු කාලවල පසුවෙද්දී එතුමා මැදිහත් වෙලා මහත් වූ ශක්තියක් ලබා දීලා තියෙනවා. යතර විශේෂයෙන්ම ශ්‍රී ලංකා බුද්ධ ධර්ම සොසයිටිය ආරම්භ කරපු මුල් කාලේ පටන්ම ඒ මුලින්ම හිටිය පිරිස අතරේ කෙනෙක් විදියට ඒ සංවිධානයේ දියුණුව සඳහා කටයුතු කළා වගේම ඒ සංගමය පාදක කරගෙන මූලික කරගෙන ආරම්භ කළා වූ ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානය අවුරුදු 45කට අධික කාලයක් පවත්වාගෙන යන ගමන් මගේදී එතුමා ලොකු ශක්තියක් කළ තියෙනවා. විශේෂයෙන්ම විහාරස්ථානයේ බීච්වුඩ් ප්‍රදේශයේ පැවතිච්ච කාලය පටන් ඉඳන් ටිකෙන් ටික දියුණුව කරා යන ගමනේදී එතුමාගේ ශක්තිය නිසා තමයි මේ තරම් දියුණුවක් කරා එන්නට පුළුවන්කම ලැබුණේ. එතුමා මූලිකත්වය ගත්තු නිසා ඒ වගේම අනිත් අය බොහෝ දෙනෙක් ඒ සඳහා එතුමාට සහයෝගය දැක්ව උදව් උපකාර කළා. විශේෂයෙන්ම මේ ස්ථානෙට කොවිනා ප්‍රදේශයට විහාරස්ථානය බලන්නට ආපු මුල් දවස අපට තාමත් මතක් වෙනවා. මම හිතන අපේ සිරිනන්ද හාමුදුරන්ටත් ඒක මතකයි. අපි මුලින්ම මේ විහාරස්ථානය බලන්න ඇවිල්ලා ওই දැනට පැන්ට්‍රි කාමරේ තියෙන තැනින් තමයි ඇතුළුුනේ. ඇතුළු වෙලා එතුමා සමග අපි ශාලාවට මුලින්ම ආවා. අපි 4-5 දෙනෙක් ඒ වෙලේ හිටියා. මේ විහාරස්ථානය දැකපු මොහොතේ මෙතුමා කිව්වේ කීයක් ගියත් අපි මේක ගන්නවා කියලා. ඒ අවස්ථාවේදී එතනකේ සමහර අය කිව්ව මේකේ තියෙන මිල අඩු කරන්න කියලා. ඒ කාලේ මට මතක විදිහට මිලියන 4.5ක් තමයි මිල දාලා තිබුණේ. මෙතුමා කිව්වා අපි කීයක්වත් අඩු කරන්නේ නැහැ, නියම ගානම දෙනවා. නියම ගාන බැරි නම් ඊට වඩා වැඩි ගානක් හරි දීලා අපි ගන්නවා කියලා. 4.5ට තිබිච්ච මිල ඊට පස්සේ 5.6 වෙනකන් වැඩි වුණා. නමුත් මිලියනයක් වැඩි වුණා. ඒ වුණත් එතුමාට හරියේ නැහැ. අන්තිම වෙනකම්ම මේක ගන්නවා කියන පදනමෙන් කටයුතු කළා. ඒ නිසා තමයි අපට මේ විහාරස්ථානය ගන්න ලැබුණේ. ඒ ගානට විහාරස්ථානය ගත විතරක් නෙමෙයි තවත් මිලියන 2ක් විතර ඊට පස්සේ වියදම් වුණා. ඒ සියල්ලක්ම පසුපස්සේ භාගයකට වඩා එතුමාගේ දායකත්වය තමයි තියෙන්නේ. ඒ නිසා අප අද මෙතන ඉඳලා කිසියම් සේවයක් කරනවා නම් ඒ සේවයේ බොහෝ ගෞරවයක් එතුමාට අනිවාර්යයෙන්ම යන්නට ඕන. ඒ පින් එතුමාට නිසකවම යනවා. ඉතින් ඒ ශක්තිය අප කිහිප දෙනාට විතරක් නෙවෙයි මේ ස්වාමින් වහන්සේලාට විතරක් නෙවෙයි මේ මුළු සමාජයකට ලෝකයකට අද ඒ සේවය අපට දෙන්න පුළුවන්කම තිබුණේ එතුමාගේ කැපවීම නිසා. ඒ සේවය නිසාම අපට සුවිශාල සේවාවන් කරන්නට මේ විහාරස්ථානයේ අවස්ථාව ලැබුණා. මේ විහාරස්ථානය පාදක කරගෙන අප නොයෙක් විදිහේ පින්කම් කළා විතරක් නෙවෙයි මේ විහාරස්ථානයෙන් අපි ආරම්භ කරපු රූපහානි නාලිකාව ලෝකයටම රැගෙන යන්නට අපට උපකාරයක් වුණා. යතර විශේෂ කාරණයක් අප සිදු කළා. ත්‍රිපිටක සජ්ජහානයක් සිදු කළා. ත්‍රිපිටක සජ්ජහානයෙන් 70%කට වඩා කෙනෙකුට පස්සලා මේ ස්ථානය කේන්ද්‍ර කරගෙන තින් විනය සූත්‍ර අභිධර්ම කියන ලොකු ග්‍රන්ථ 57ක තියෙන ත්‍රිපිටකය අපි සජ්ජහානයක් ආරම්භ කළා. පසුගිය අවුරුදු 531 කලේ සම්පූර්ණයෙන්ම මේ විහාරස්ථානය අපට ලැබුණු නිසා කාමරේ ගිහිල්ලා කාමරේ වහගත්තට පස්සේ සම්පූර්ණ ස්ටුඩියෝක් වගේ කිසිම සද්දයක් අපට පිටින් එන්නේ නැහැ. ඉතින් ඒක සුවිශේෂ අවස්ථාවක්. ඊයේ දවසක් විශේෂ දවස්තාවක්. ඊයේ අපි විනය පිටකයේ ඊයේ වන විට සම්පූර්ණම අවසන් කළා සජ්ජහානා කළා. ඉතින් සූත්‍ර පිටකයේ 70%ක් විතර සජ්ජහානා කළා. අභිධර්ම පිටකයේ 60%ක් විතර සජ්ජහානා කරලා අපි ටිකෙන් ටික ඉදිරියට යන්නේ මේ විහාරස්ථාන අපි ගත්තු නිසා. නැත්තම් අපට ඒක කරන්න බෑ. ඉතින් ඒ තරම් ප්‍රමාණයක් ත්‍රිපිටකයේ සජ්ජහානය කරපු මම හිතන්නේ ආසියාව මහද්වීපයෙන් බැහැරව වැඩිම ප්‍රමාණයක් ත්‍රිපිටකයේ සජ්ජහානය කළේ මේ විහාරස්ථානේ. ඒ නිසා මේ විහාරස්ථානේ දැන් සුවිශේෂ තැනක්. මේක මහා පුණ්‍ය භූමියක්. ඉතින් ඒ පුණ්‍ය භූමියේ තත්ත්වය අපි ඉතාම ඉහළ තලයකට ගන්නට ඕන. ඒක ආනිසංස අනිත්‍යයටත් අපි කියලා දෙන්නට ඕන මේක වටිනාකම. ඒ නිසා මෙතන තියෙන හැම වැලි කැටයක්ම හැම භූමි භාගයක්ම බිම් අඟලක්ම පුණ්‍ය භූමියක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැව් පිළිරැව් දීපු ස්ථානයක්. ඉතින් එහි වැඩි ගෞරවය ડોક્ટર වෝල්ටි ජයසිංහ මහත්මයාට යනවා. එතුමාට අපි මේ පින ආශිර්වාදයක් පිණිස අනුමෝදන් කරනවා. අපි තිතාම සතුටු සිතින් එතුමාට ආශිර්වාද කරමු. නිරොග් නිරෝගී සම්පන්නියේ ඉර ජීවනයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අපි මුලින්ම පංචශීලයේ සමාදන් වෙලා ඊළඟට බුදුගුණ මෛත්‍රී භාවනා සිදු කරලා පිරිස සජ්ජහානා කරලා භාවනා කරලා එතුමාට පුණ්‍යානුමෝදනා කරමු, ආශිර්වාද කරමු. මේ තින්කම පුරාම එතුමා පිළිබඳව ගුණ අපි හදවතේ දරාගෙන එතුමා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන හැඟීම ඇති කරගෙනම සම්පූර්ණ අපි මේ කාලය ගත කරමු. එතුමා මේ අවස්ථාවේ ඉතාම අසාධ්‍ය මට්ටමේ ඉන්නේ. එතුමා ළඟට අපට යන්නට බැරි වුණත් එතුමා ළඟ අප ඉන්නවා කියන හැඟීම ඇති කරගෙනම මේ ආශිර්වාදය සිදු කරමු. එතුමා ජීවිත කාලයක් පුරා සිදු කළා වූ මහානීය කුසල දහම්වල අනිසංසයෙන් එතුමාට සියලු යහපත අභිවෘද්ධිය වේවා. එතුමාගේ සසර ගමන සුවපත් වේවා. එතුමාගේ සිත මේ දේවල් සඳහා බලන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් එතුමාට මේ ශක්තිය ලැබෙලා සියලු අභිවෘද්ධිය යහපත වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ කාර්යය ඉතාම සද්භාවයෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් සිදු කරමු. හොඳයි, පංචශීලයේ සමාදන් වන්නට සූදානම් වන්න, නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හැම දිනම මේ බෝධින් වහන්සේ අභියසට පෙත් වේලාවේ ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සිහිපත් කරමින් තැන්පත් කරන්න දෙනු ගිලම්පස මල් පහන් සයිල සිර පුදු පූජාවන් වාක්‍ය බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය උදෙසා පූජා කරමින් පූජා වේවා. ඉන් ලැබෙන ප්‍රමාණ පුණ්‍ය සම්පත්‍ය වලට ජයසිංහ මෙතුමාට නිදුක් නිරෝගී භාවය දිගාස්ත්‍රි සම්පත්තිය පිණිසම හේතු වාසනා වෙත්වා කින දසති කෙරගෙන කෞරුත් එක සාමූහික වන්දනා කරමු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු රහතු සම්මා සම්බුද්දස්සේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං විඤ්ඤෝ හීති. ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්කිත්තං ලෝකං සාති. සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා. යක්ෂ මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකා පන්තෝ සම්බඤ්ඤුතං සන් වන්දේ තන් බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ පතමං බෝධි පල්ලං කන්දුතියං ච අනිම්මිසං තතියං චං කමනං සෙට්ටං චතුත්තං රතනාගරං పంచ మన్నజ పాలంచ ముచలిందేన చట్టమం సత్తమం రాజాయతం వందే తం ముని సేవితం ఇదన సారప్పదిందేన దీపేన తమదం సినా තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමනුතං දන්ද සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයං සං පූජා භාජන මුන්තමං වන්න ගන්ද ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දන්ස සිරිපාද සරෝරුවේ අද්දිවාසේතුනෝ බන්තේ පානීයං ප්‍රණාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අද්දිවාසේතු නොබන්තේ ගිලාන පංචයම් නිමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පූජේමි බෝධි රාජානං දීපේනේතේන සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පූජේමි බෝධි රාජානං දූපේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පුප්පේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුන්තමං පූජේමි බෝධි රාජානං උදකේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුන්තමං පූජේමි බෝධි රාජානං කිලාන පච්චේන සාදරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සතු දෛ ගෞරවණීය හාඳුනන වහන්ස සැදැහැවත් පින්තුනි දැන් අප බලාපොරොත්තු වන්නේ මෛත්‍රී භාවනාව සිදු කරලා විශේෂයෙන්ම ඩොක්ටර් වෝල්ටර් ජයසිංහ මහත්මයාට ආශිර්වාද කරන්නට අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ තුල පැවති ආ වූ අරහං ආදී නික්ලේශී සම්බුදු ගුණ සිහිපත් කරලා ඒ සම්බුදු ගුණ ආනිසංසෙන් ලෝවැසී හැම දිනාටම මෙත් සිත පතුරවලා ඒ මෙත් සිත ආනිසංසෙන් වෛද්‍ය වෝල්ටේජ් සිංහ මහත්මයා නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති විඤ්ඤාචරණ සම්පන්න බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති ලෝකවිදූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතු අනුත්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්දේ සන්තා භවන්තු සුඛිතන්තා භාගවතුන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරති සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතු සත්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා භගවතු බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසෙන් බුද්ධෝ සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්දේ සන්තා භවන්තු සුඛිතන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ මහිමයෙන් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී. මේ උතුම් බුදුගුණ මෛත්‍රී භාවනාවේ ආනිසංසෙන් වෛද්‍ය බෝල්ටේ ගැසිංහ මහත්මා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා ශාන්ත සුවයට පත්වෙත්වා. සාදු සාදු සාදු. එන අපි හැම දෙනා මේ පාක බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය තුළත් සූත්‍ර දේශනාවල් සජ්ජායනා කළා. ඩොක්ටර් වෝල්ට ජයසිංහ මෙත්තුමාට ඉක්මනින්ම නිදුක් නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය නිතින්ම ලැබේවා කියන බලාපොරොත්තු අධිෂ්ඨානය ඉදි කරගෙන අපි සත් පිරිස සජ්ජායනා කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනු උත්තරෝ පුරිස ධම්මසාරති සද්දා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්ඡන්තං වේදි සම්බෝ විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතු බුද්ධෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛත්තං ලෝකං සාති තේන සංජ වංජේන පාතු ත්වං රතනන්තයම් නේතේන සංජ වංජේන පාතු ත්වං රතනන්තයම් නේතේන සංජ වංජේන පාතු ත්වං රතනන්තයම් ඊවං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකංස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කම්පං ජේතවනං උපාසිත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං පිතාකෝ සාදේවතා භගවන්තං ගාථාය අජ්ජවාසී බහුදේවා මනුස්සාච මංගලානි අචින්තයොං ආකංකමානා සත්තානං බ්‍රෝහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජා ච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූප දේශ වාසෝ ච පුම්බේ ච කත පුඤ්ඤතා අත්ථ සම්මා ඒතං මංගල මුත්තමං බාහු සංචං ච සිම්පං ච විනයෝ ච සුසිංකිතෝ සුභාසිතා ච වාචායේසං මංගල මුත්තමං මාතා පිතෝ උපට්ඨානං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලා ච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානං ච ධම්මචරියා ඥාතකානං ච සංඝෝ අනවඤ්ඤානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මඤ්ඤපානා ච සංයමෝ අප්පමාදෝ ච සම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝ ච නිවාතෝ ච සන්තුට්ඨි ච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං පන්ති ච සෝවචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං පකෝච බ්‍රහ්මචරියං ච හරිය සංචාන දස්සනං නිම්බාන සච්ච කිරියා ච ඒතං මංගල මුත්තමං පුද්ධස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කତ୍වාන සම්බද්ද මපරාජිතා සම්බද්ද සොන්තිං ගච්ඡନ୍ତି තන්තේ සම් මංගල මුත්තමන්ති ඒතේන සංච වංජේන සුද්ධිතේ හෝතු සම්බදායේතේ සංච වජ්ජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වජ්ජේන හෝතු තේ ජය මංගලං යානීද භූතානි සමාගතානි බුම්මානි නිව අන්තලෙක්කේ සම්දේව භූතා සුමනා භවන්තු අතෝපි සංකංච සුනන්තු වාසිතං තස්මා හි භූතානි සාමේත සම්මේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝ ච අරංතියේ බලින් තස්මාහිනේ රක්කත අප්පමන්තායං කිංචි වෙන්තං ඉදවා හුරං වා සංගේසු ආයං රතනම් පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීදං යදංජකා සංඛේ මුනී සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං නේතේන සංචේන සුවන්ති යම් බුද්ධ සෙන්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානං පරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ පුංගනා අට්ඨ සතම් පසන්තා චන්තාරී යුගානි හොන්ති තේ දක්ඛිනෙය්‍යා සුගතං ස සාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ සුප්පයුත්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාසනම් හි තේ පන්ති පන්තා අමතං විගයිහ ලණ්ඩා මුදා නිම්බුදින් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුන් දිවාතේ බිය සම්පකම්පියෝ තතුපමන් සම්පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙච්ච පන්සති ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොන්ති බුසප්පමත්තාන නතේ භවන්නට්ඨ මන්නාදි යන්ති ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු සහවස්ස දන්සන සම්පදාය තයස්සු ධම්මා ජයිතා භව සක්කාය දිට්ඨි විචිකිංචිතං ච සීලම්බ තන්වාපි යදන්ති කිංචි චතුහ පායේ හිච විම්පමුන්තෝ තථාපිතානානි අබම්බෝ කාතුම් ඉදන්ති සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වා උදචේතසාවා අබම්බෝ සෝසංස පටිච්චාය අබම්බතා දිට්ට පදංස උන්තායි දම්පි සංඝේ රතනං පනීතං නේතේන සච්චේන සුවන්ති හෝතු වනප්පගුම්බේ යථා පුස්සිතංගේ ගිම්මාන මාසේ පටමස්මින් ගිම්මේ තතුපමන් ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු නං පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත ආයති කේ භවස්මින් තේ කේන බීජා අමිරුල්ලින්ජං දානිම්බන්ති යතායං පදීපෝ ඉදංති සංගේ රතනං පනීතං නේතේන සංචේන සුවන්ති හෝතු යහනීද භූතානි සමාගතානි බුම්මානි නිව අන්තලිංගේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාමි සුවන්ති හෝතු යහනීද භූතානි සමාගතානි බුම්මානි නිව අන්තලිංගේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාමි සුවන්ති හෝතු යහනීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලිග්ගේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාමි සුවන්ති හෝතු ඒතේන සංච වඤ්ඤේන දුක්ඛ උපසමෙන්තු තේ ඒතේන සංච වඤ්ඤේන භය උපසමෙන්තු තේ ඒතේන සංච වඤ්ඤේන රෝගාවෝපසමෙන්තු තේ කරණීය මද්ද කුසලේන යන්තං සන්තං පදං අබිසමෙන්ච සංකෝ උජෝජසෝජ සුවචෝ චන්ස මුදු අනතිමානි සන්තුන්ස කෝච සුබරෝච අප්පකින්නෝත සල්ලහුක වුන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු අනනු කින්දෝ නච කුන්දං සමාචරේ යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ සත්තා භවන්තු සුඛිතන්තා ඒකේචි පාන භූතං තේ තසාවාතාවරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුක තුලා දිට්ඨාවායේව අද්දිට්ඨායේ ච දුරේ වසන්ති අවිදෝරේ භූතාවා සම්භවේසීවා සම්බේසන් භවන්තු සුඛිතන්තාන පෙරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කත්ත චිරං ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතානියං පුන්තං ආයුසායේක පුන්ත මනුරග්ගේ එවංති සම්බෝතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සම්බනෝ තස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අස තිට්ඨං චරං නිසින්නෝ වාසයානෝ වායාව තස්ස විගතමින්දෝ ඒතං සතින්න දිට්ඨෙය බ්‍රහ්ම මේතං විහාරං නිදමාහෝ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙයගේ දං නහි ජාතු ගම්බ සීයං පුනරේති ඒන සංච වඤ්ජේන සන්තිතේ හෝතු සම්බදායේ තේන සංච වඤ්ජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වඤ්ජේන හෝතු තේ ජය මංගලං තුන් ලෝකාග්‍රහෝ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුද්ධ දස බලධාරී සරුවඤ්ඤ රාජෝත්තමයං වහන්සේගේ ප්‍රථම අභිනිහාරයේ සිට බෝධි මණ්ඩලය තෙක් පුරන ලද අනන්ත අපරිමාණ බෝධි සම්භාර අනුභාව බලයෙන්ද දස බල ඥාන චතු විසරද ඥානානුභාව බලයෙන්ද චතුපටි සම්බිදා ඥාන චුන්දස ඥාන බලයෙන්ද සෝලස මහා ඥාන අට්ඨාර රස ආවේනික ඥාන ගුණානුභාව බලයෙන්ද සමතින් සම්පාරමිතා ඥාන බලයෙන්ද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මඥාන සමතින් සමධර්මඥාන බලයෙන්ද අටතිස් මංගල්‍ය ධර්මඥාන අටතිස් ආරම්මන විපත්ති ඥාන බලයෙන්ද සමසතරිස් කර්මස්ථාන ඥාන චත්තාරි සාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද සූසාරිස් ඥාන වස්තු සමපනස්සු ජයවේ ඥාන බලයෙන්ද පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන බලයෙන්ද දෙසටක් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේද ඥාන බලයෙන්ද සත්ත ඥාන සත්සත්ත ඥාන බලයෙන්ද සතර මාර්ග ඥාන සතර ඵල ඥාන බලයෙන්ද සෝවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සංචාරක අරහත් ඵල මහා වජ්‍ර ඥාන බලයෙන්ද අනන්ත ණය සමන්නාගත සමන්ත පဋාණ මහා ප්‍රකරණ විස අන්තර්ගත ගාම්භීර ඥාන අනුභාව බලයෙන්ද ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන ආසයානුසයේ ඥාන බලයෙන්ද යමක මහා ප්‍රාතිහාර ඥාන මහා කරුණා සමාපatti ඥාන අනුභාව බල සර්වඥතා ඥාන අනාවරණ ඥානානුභාව බලයෙන්ද සුවාසෝදාසක් ධර්මස්කන්ධ බලයෙන්ද ශ්‍රී බෝධි රාජානන් වහන්සේගේ අනුභාව බලයෙන්ද දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ කේස ධාතු වහන්සේගේ අනුභාව බලයෙන්ද සත්බුදුවරයන් වහන්සේලාගේ අනුභාව බලයෙන්ද පන්ලක්ෂ දොළොස් දහසක් සර්වඥයන් වහන්සේලාගේ අනුභාව බලයෙන්ද ලොව පහළ වී වදාළා වූ අනන්ත අපරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ ඥානානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ රිද්ධානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද රත්නත්‍රය සතු අසීමිත සෝවිසි මහා ගුණානුභාව බලයෙන්ද වෝල්ට ජයසිංහ මහත්මා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආයුෂයෙන් වැඩේවා වර්ණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා බලයෙන් වැඩේවා ප්‍රඥාවෙන් වැඩේවා ආරෝග්‍ය සම්පත්තියෙන් වැඩේවා අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුටු අඳුර සේදුරු වේවා තපන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රයේ අසීමිත සෝවිසි මහා ගුණානේ ශක්තිය බලය අනුභවයේ සිවි සම්මස්නහරයට මිදුරු දක්වා විනිවිද යමින් සරුව ආරක්ෂාව සැලසේවා කුසල අරමුණින් බුදු ගුණ බෙලෙන් මෙත්සිත් බෙලෙන් සිල් ගුණ බෙලෙන් සපසේ නින්දයාවා සපසේ අවදි වේවා නපුරු සීන නොපෙනේවා දෙවියන්ගේ ප්‍රසාදය ආරක්ෂාව ලැබේවා රජුන්ගෙන් සුරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස විසෙන් අවියායුද ඉන්ද්‍රයෙන් මනුෂ්‍යයන්ගෙන් තිරිසං සතුන්ගෙන් සීතලෙන් උණුසුමෙන් බඩගින්නෙන් පිපාසයෙන් මැසි මදුරුවන්ගෙන් අවුෙන් වැස්සෙන් පින්නෙන් සුළඟෙන් විසිගුරු සර්පාදීන්ගෙන් වාතෙන් පිතෙන් සෙමෙන් තුන්ද සිංහාග දෝෂ මෝහාදී උපක්ලේශයන්ගෙන් උපපීලක උපඝාතකාදී විපාක වාරයකින්වත් බියක් ඇති ගැන්මක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් හිංසාවක් පීඩාවක් විපතක් වෙසනයක් සිහිනකින්වත් නොම වේවා සර්වාරක්ෂාව නිරතුරුව සැලසේවා වාත පිත සෙම තුන්දොත් සමනය වේවා පඨවියාපෝ තේජෝ වායෝ සතර ධාතු සමනය වේවා කර්ම චිත්ත ඍතු ආහාර චතු සමුත්තානික රූප කලාප නිරෝගී වේවා සියලු රෝගාබාධ දිනෙන් දින පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය තත්පරයෙන් තත්පරය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සුවපත් වේවා සියලු දෙවි දේවතාවෝද කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ආරක්ෂාව සලසා දොස්තර වෝල්ට ජයසිංහ මැතිතුමා සුවපත් කෙරේවා විංසත් සත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ අත්වේවා සම්බීතියෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සබ්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ. හොඳයි, එහෙනම් මේ අවස්ථාවේදී අප හැම දෙනාම මේ බෝධි රාජයන් වහන්සේ අපිට ඉඳගෙන සමන්ගේ හිත කාය වචනේ සුන්දර සුන්දර කරගෙන බුද්ධ වන්දනා කිරීමෙන්, එවාගෙන් බුද්ධ පූජා, බෝධි පූජා පැවැත්වීමෙන්, විචක්ෂණා කිරීමෙන්, එවාගෙන් බුදුගුණ ශාන් බුදුගුණ මෛත්‍රී භාවනාව වැඩිවීමෙන්, මෙත්සිත දියුණු කිරීමෙන්, දාන සීල භාවනා ආදී වශයෙන් රැස් කරගත්තා වූ සීල වාණි සංස්ධර්මයන් අපවත් ශාසනයත් ආරක්ෂා කරන අපේ ශාක්‍ය මහේශාක්‍ය සිළු දෙවිවරුන්ට, එවැගේම ජයශ්‍රී මහා බෝධි රාජයන් වහන්සේ අධිගෘහිත වන්නා වූ කළු දේවතා බණ්ඩා දිව්‍ය රාජ්‍යෝත්තමයන් වහන්සේ ප්‍රධාන සිල් දෙවියන්ට මේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ආයුෂ, දිව්‍ය සැප සම්පත් වැඩි දිනු වේවා. දෙවියන් චිරාත් කාලයක් අප හැම දෙනාම ආරක්ෂා කරනු ලැබේවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා ඒ සියලු දෙවිවරුන්ගේ ආශිර්වාද, ඉෂ්ඨකාමි දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, රැකවරණය, විශේෂයෙන්ම පෝල්ට ජයසිංහ දොස්තර මහත්මයාට ලැබේවා. එතුමාගේ ජීවිතයේ සුරක්ෂිත වන්නට, නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වන්නට දෙවියන්ගේ ආශිර්වාදයේ හේතු වාසනා වේවා. දෙවියන්ගේ අල්බම් ආශිර්වාදයේ ආරක්ෂාව, රැකවරණය මහත්මයාට ලැබේවා. දොස්තර මහත්මයාට දුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. දෙවියෝ හැමදෙනාම අප හැමදෙනාම ආරක්ෂා කරලා දෙවිවරුන් ප්‍රාර්ථනා කරන බෝධීන්ගෙන් අමා මහ නිවන් සුවයෙන් සැනසෙත්වා කියන චේතනාවෙන් අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාච යම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච යම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච යම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම රැස් කරගත්තා වූ සීලවාණි සංසධර්මයන් අපර මේ පරිලෝකියාව අපගේ ආදරණීය මෞදිමෝපිය ඥාති පිතාදීන්ට, ඒ වගේම පින්බලාපුරුත් වුණා කිසියම් සත්වයක් ඉන්නවා නම් ඒ හැමදෙනාටමත් මේ පින් බුජාති දුහිත වන්නාව යම් කිසි බලවේගයක් තියෙනවා නම් ඒ හැම දෙනාටවත් මේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේ භවයේ වාසනාවන්ත වේවා, සපවත් වේවා. උපදින භවයක් භවයක් පාසා නිදුක් සම්පත්, නිරෝගී සම්පත්, දීර්ඝායු සම්පත් සලසාගනිත්වා අප හැම දෙනාටත් ආශිර්වාද කරනු ලැබේවා. ඥාතීන් හැම දෙනාම ප්‍රාර්ථනා කරන බෝධීන්ගෙන් අමා මහ නිවන් සුවයෙන් සැනසෙත්වා කින චේතනාවෙන් මළගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අස්කරගතා උසිරුවානි සංස්ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් ශක්තියෙන් ડોક્ટર වෝල්ට ජයසිං මහත්මයාට දුක් නිරෝගී භාවය චිර ජීවනයේ දිගාසිරි සම්පත්‍ය උදා වේවා. මේ පින්කමට සම්බන්ධ වෙනා ගෞරවනීය මහා සංඝරත්නයේ සිරි සාමීන් වහන්සේලාට ඒ වගේම අපේ සඳුරන් මහත්මයා වගේම ආශනෝනා කුෂන් මහත්මයා සියලු හැම දෙනාටත් පෞරුල හැම දෙනාටම මේ ආශිර්වාදයේ හේතු වාසනා වේවා. අප හැම දෙනාගේ මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී භාවය උදා වේවා. කායික සුවය, මානසික සුවය දිනු වේවා. පරලෝ ජීවිත වාසනාවන්ත වේවා, සපවත් වේවා. ප්‍රාර්ථනානුකූලව පතන්නා බෝධියකින් අමා මහ නිවන් සෝයෙන් සැනසෙන්නට මේ උදාාර කුසල ශක්තියින් පුණ්‍ය ශක්තියින් ඒකාන්තයෙන් හේතු වේවා, වාසනා වේවා කියලා අපි හැමදෙනාම සාදුකාරීකින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. කායේන වාචා චිත්තේන පවාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පවාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සංදිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පවාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුතර. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා ප්‍රමුඤ්ඤතු. සාදු සාදු සාදු.